ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු සරතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පතං යෝ ඒක රංජේන සංගස්ස ගමනේනවා සම්මලෝකාදි පංචේන සෝතපත්ති ඵලං වරංති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාථ පින්දෙනි සිටුනි වෙතේදී දේශනා කළ ගාථාවක්. කතාම්යා ඒක රජ්ජේන සද්දස්ස ගමනේනම සබ්බ ලෝකාධිපජ්ජේන සෝතාපට්ටි ඵලං වරං. චතර මහා ජීවිතයේ සහිත මහා පෘථිවියට අධිපතිව සත්‍රාත් රාජ්‍ය ලබන අතරදා සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි. යදෝලෝත අධිපතිවේ සත්‍ර දිව්‍ය රාජ සම්පන්න ලබන අතරදා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි. මුලෝකයේ අධිපතිවේ ඇඟිල්ලකින් දහසක් ලෝක ධාතු බබළුවන ආලෝකතර බ්‍රහ්ම රාජ සම්පත්‍ය ලබන අතරදා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන ගාථාවේ තේරුමයි. අනාථ පින්දේ සිටුවරයා උදකාසනි අග්‍ර දායකතුමා එතුමාගේ නිවසේ දීදරු හේලක සේවිකාවෝ පවා ධර්මාඥානී භාවනාඥානී දියුණු කරගත් අයයි. දහස් ගණන් සේවක සේවිකාව එතුමාගේ ආයතනවල කටයුතු කළා. සමහර විට දැසුගත් කම්කරුවෝ පවා පුදුමාකාර ධර්මාඥානී ඇතියන් බවට පත් වුණා. එක්තන උන්නා කියලා දාසයක් අනාථ පින්නිගේ සිටුවරයා කණගාටුවෙන් ඉන්න වෙලා සහ මොකද ස්වාමීන් කණගාටුවෙන් ඉන්නේ එසේ උන්නා වෙමි. අපේ බුදුරජාණන් වහන්සේ වස්තිවර වෙලා මේ දක්ෂිණාගිරියට වඩින්න යන බොහෝ කාලෙකින් අපට දකින්නේ නැති නිසා මම ආරාධනා කළා නවත්ත ගන්න. ආරාධනේ පිළිගන්නේ මට ඒ කණගාටුවේ. එසේ නම් ස්වාමීන් මම බුදුරජාණන් වහන්සේ නවත්ත ගන්නද? හොඳයි, පුණ්‍යයන් නවත්ත ගත්තොත් ඔබ දාසත්වයෙන් මුදල් රාශිය. පුණ්‍ය ගිය බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස දැන් ජේතවනාරාමයෙන් පිටත් එන්නේ වදිනවා. ඉස්සරහටකින් වැළඳා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අතුරේ දාසයක්. භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරි පාර මාසයක් මෙහි ස්ථානයේ වැඩින්න කියලා මම දාසත්වයෙන් මිදලා නිතිපාසයේ සොයාගෙන කියලා ඇතිනේ. මගේ සතර කෙටි කරගන්න මම වෑයම් කරනවා. ස්වාමීනි, අතර මෙවත් අනුකම්පාවෙන් ඉදිරි මාස හතරක් මේ ජේතවනාරාමයේ වැඩින්න සේක්වා කියලා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. සිටුවරයා මේ දාසේ නිදහස් කළා. මෙතුමේ කල්පනා කළා නිතිපාසයේ සොයාගෙන කියලා ඇතිනේ. මම නෛෂ්ක්‍රාම්‍ය වශයෙන් පැවිදි වන්නේ කියලා මෙහි ශාස්ත්‍රයේ පැවිදි වෙලා ඒ හාර මාසයේ ඇතුළත සෝවාන් මඟපල නිවන් ලැබුවා. තව එක ධාතියක් අචරවතී ගංගාවේ වතුර ගේන්නේ යනකොට දැක්කා නිතර නිතර බ්‍රාහ්මණේ දිනපතා දවස් තුන් වරක් බැගින් මේ වතුරේ දීලා දානවා. මේ ධාතිය ඇසුවා සමාවෙන්නේ ස්වාමීන් මොකද මේ දිනපතා නාන්නේ මේ දවස් තුන් විතර. කිව්වා මේ පුණ්‍යත දරුව මම මේ කල්පෝදනවනි අපේ ආගමේ හැටියට මේ වතුර නෑවනව පව් වේදෙනවා දවස් තුන් වරක් මම පව් හොදලා පිළිතු දෙනවා. එතකොට මේ ධාතියේ තියෙනවා මේ චිතුමාගේ ධාතියේ තියෙනවා ස්වාමීන් ඔබ වහන්සේ දවස් තුන් විතරක් මේ වතුරේ නාලා පව් හොදන්නේ මේ වතුරේ ඉපදිලා වතුරේ මේ ජීවත් වෙන මේ මස් කටුවන්ගේ පව් නෑනේ. එයත් ඔබ වහන්සේ කරලා පිරිසුදු ඇති නේද කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණයාට නෝනව දුන්නා වහාම ගොඩ වෙනවා කිව්වා ඔබමගේ කල්යාණ මිත්‍රයෙක්. ඔබ මාට දුන්න වටිනා උපදේශය. මම දැන් තේරුම් ගත්ත මේ වතුරේ මේ පවුලේ දෙන්නේ නැහැ කියලා. තුන්නා මේ ධාතුවේ ජීවත් ස්වාමීන් යන්න ජේතවනාරාමයේ සම්ම බුදුරජාණන් වහන්සේ අදින්න ඔබ දෙකක් ලබා ගන්න කිව්වා. බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදුබණ අහලා සෝවාන් මඟපල නිවන් කියලා. මේ තරම් මේ චිතුවරයාගේ දිවස වාසයේ සියලුම දෙනා බොහොම ධර්මාඥානි ඇතියයි. චිතුවරයාගේ දූ දරුවෝ ඔක්කොම මාර්ගඵල ලැබුවා. හැබැයි එක වෙලෙක පුතේ චිත්‍ය කාල කුමාරයා කියලා එලිපෙල්ලමීම කාලේ ජීව බණහන් දෙන්නේ නේ, දන් වෙන්දල් දෙදන් දෙන්නේ නේ, එල්ලමීම කාලේ ජීව. චිතුවරයා තෝරන වුණා මේ දරුවාටත් මේ නිවන රසේ ගෙවන්න. පොයේ හිතාගෙන දාස්ම කිව්වා දරුවෝ එක පොයේ. ජේතවනාරාමයේ ගිහිලා අතසිය සමාදන් වෙඳලා ආවොත් මම දෙනවා රන්තාවුල 100ක් ඇරි. ඉමේ තරණ ළමයාට ලැබුණා. කොහෙද ගිහින් සිල් අරගෙන ධර්මාසනයට හොඳ නිදාගෙන ඉඳලා කවුරුදා ගෙදර උදේම ආවා. අයලා කෑමට අසේ සිස්නේ ඉන්නේ එතන ඉතල්. ඉතින් රන්තාවුල 100ක් දුන්නා. චිතුවරයා තේරුම් ගත්ත මේ දරුවා හොඳල් වලට කැමති. මුදල් වලින් පොළඹවාගෙන මේ දරුවාට ධර්ම රසය දෙන්නේ කියලා ඊළඟ පෝජාකට කරදා කිව්ව දරුවෙට පෝයයි. එද කීකමාදන් වෙලා ආව එක බණපදයක් පාඩම් කරන වෙලාවට කිව්වොත් මං දෙනවා රන්තරම 17යි. මේ දරුවා කල්පනා කළ හොඳ වාසියක්. බණපදයක් පාඩම් කරන එක මට මොන කග්ගියක්ද මට පුළුවනි. මං කහම 17යි ලබනා නේද කියලා ධාතිල් අරගෙන ගිහිල්ලා එරදාස් වාගේ ආසනියට නිදා ගන්න ඇතුළු ඉදිරියටම වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ මුළුල්ලේම ධර්ම දේශනා කළා. මේ දරුවාට ධර්මීය ආභෝධ වේවා බණපදයක් මතක මෙහෙතාවා කියලා ඒ දරුවා කියන්නේ අපි අදිස්ත්‍යයි. මේ දරුවා බණ අහනවා අහනවා අහනවා බණපදයේ හිතේ නැන්නේ නැනනොත් ආභෝධ වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ආදිමේ තීරන් දැත්තේ මැජේ මග්ගම් විභාවයේ පරිවර්තනම් නිබ්බානම් ඒතා සතිව සංකේති ඉසේලා කීයේ පිළිබඳ විස්තර කරමු. ඊළඟ සමාධියේ පිළිබඳ විපස්සනා පිළිබඳව අදට නිවන පිළිබඳව විස්තර කරමු. මේ විස්තරය අනුපිළිවෙලින් තේලියට තේලියට තේලියට දේශනා කරනකොට මේ දරුවාගේ සමාධි වෙලා විපස්සනා ඥාන වැඩිලා අලියම් වෙනකොට 17ක් නැයි ප්‍රතිමන්විත සෝවාන් ඵලයට පත් වෙනවා. එදා මේ දරුවා ඉක්මනින් ගෙදර ගියේ බුදුරජාණන් වහන්සේ වැඩලා කිව්වා ස්වාමීනි අද අපේ ගෙදර වඩින්න ඕන ධානි. බුදුරජාණන් වහන්සේ කැමතුණ. ඉතින් මේ කාලේ චුතු කුමාරයා බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන ගෙදර ගියා. මේ චුතුවරයා ආහාර පාන දාන සුදාන කරණී කියලා රංකාවු 1000ක් නැති කරගෙන හිටියා. එදා මේ දරුවා රංකාවු ගියා බැලිවත් නැහැ. කෑම ගියා බැලිවෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වඩා හිඳලා ශ්‍රීපතෝ දෝණේ කළා පාත්‍රේ දෝණේ කළා දානි දෙදුවා. වළඳන තා සුපත්තාන කළා. පාත්‍රේ සෝදල ගිහිනා සරුවක්යන් වහන්සේගේ කටයුතු අවසන් වුණාට පස්සේ මනහන් වාදීව. ඒකෝට මේ චිතුවරයා කිව්වා ස්වාමීනි මගේ පුතාගේ ලොකු වෙනසක් මට අද තේරෙනවා. මේක තේරෙනවා කියලා මම ආපු ගමන් මිලියෙ හොඳයි. තෑගි. අද එදියා බලන්නවත් නෑ, කෑම ගන්නවත් ආසාවක් නෑ. අනේ ස්වාමීනි මට ලොකු සතුටක් අද වගේ මේ දරුවාගේ ඉන්දියාව මට බොහෝම සතුටුදායකයි කිව්වා. සරුවස්යන් වහන්සේ දේශනා කළ ඉස්සේ සිතානේ මේ දරුවාට දෙසක් පිටපත ලැබුණාට වඩා අදපතක් ලැබිලා තියෙනවා. සත්‍ය ජීව රාජ සම්පත ලැබුණාට වඩා සැලසිල්ලක් ලැබිලා තියෙනවා. දසුනාගේ සම්පත් එකක් වඩා ශ්‍රේෂ්ඨ වූ දාසත්වයේ ප්‍රතිමන්විත සෝවාන් ඵලයක් ලැබලා තියෙනවා කියලා තමයි. මේ කෙනෙකුට කොච්චර සතුටක් ඇද්ද? ඒ වාගේ සතුට වෙන්න පුළුවන් අද කුල ධර්මයක් මහා නුඹ. ඒ දෙමව්පියෝ දැන් ඉන්නේ ඇති මේකනේ. ඒ දෙමව්පියන් හිතන්නේ නෝනේ. ශාස්ත්‍රවාදී රාජ්‍යයට වඩා ශ්‍රේෂ්ඨ වූ. ශාස්ත්‍ර ජීවන රාජ්‍ය සම්පත්තියට වඩා ශ්‍රේෂ්ඨ වූ. බ්‍රහ්මනාදී සම්පත්තියට වඩා ශ්‍රේෂ්ඨ වූ සම්පත්තිය අදාතේ දරුවාට හිමි වුණා නේද කියලා සතුට වෙනවා. දරුවා සෝවන් වුණා නෙමෙයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගපා ලබන ප්‍රමද ජීවිතයක පත් වුණා කියන එකයි අදහස් කරන්නේ. ඒකේ මුල ආරම්භයේ මේ පූජ්‍ය සූතානාගොඩ සද්දාශිර ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ පසුගිය වසරේ කාමයේ මාතර විවේක සේනාසනයක ඉල්ලාදාමයක දැදෙති. ඒ කාලේ මේ දරුවා සංඝෝපත්තාන කරමින් බොහෝ කර්ම දැනගෙන ගෙනගෙන බලවත් ශ්‍රද්ධාවෙන් පැවිදිවීමට ඉදිරිපත් වූ දරුවෙක්. අදින් 16ක් බුදුන් බුදුවෙන උතුම් උදෑසනේ ඒ ශ්‍රේෂ්ඨ උත්සම ජීවිතයේ ප්‍රතිමිය අනාගතයේදී සතර මඟපල නිවන් ලබන්න සුදුසු පුණ්‍යාත්මී ජීවිතයකට පත් වුණා ආතල දෙනවතු සැලකෙන්නේ. ඊළඟට සලකා බලන්නට ඕනේ මේ ධාතාවේ සඳහන් කරන අතරත් කියුවා 16ක් නයි ප්‍රතිමාගිත සෝවාන් ඵලයේ කියලා. ඒ කොහොමද 16ක් නයි ප්‍රතිමාගිත උනේ සෝවාන් ඵලයේ? සෝවාන් මාර්ගයේ සතරදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගයේ අරහත් මාර්ගයේ කියන සතර මාර්ග ඥාන ලැබෙන ආකාරය 10ක් ආකාරකේ. 10 ආකාරයකට තමයි සෝවාන් මාර්ගය ලැබෙන්නේ. ඒ නිසා ඵලයට 16ක් නයි ප්‍රතිමාණ්ඩක සෝවාන් ඵලයේ කියලා. 16ක් නයි කියන්නේ මොනවද බයි? සෝවාන් මාර්ගයේ ලැබෙන ඥානයේ ආර්ය මහත්තේ ප්‍රම 18 විස්තර මේ තීතෝවා වේ. අපි සලකා බලමුට ඕනේ මේ සෝවාන් ආදී මාර්ග සතරක නම් තියෙනවා දෙකක් බැගින්. ශුන්‍යක මාර්ගයේ අපනේක මාර්ගයේ කියලා. ශුන්‍යක මාර්ගයේ අපනේක මාර්ගයේ වශයෙන් සෝවාන් මාර්ගයේ සඳහා ඥාන වැඩි මේ දෙකක් තියෙනවා. ඥාන දෙකක් තියෙනවා. ශුන්‍යක ඥාන අපනේක ඥාන කියලා. ඉලමනේ තුන්නේක ධ්‍යාන අපනේක ධ්‍යාන කියන දෙක පටිපදා සතරෙන් වැඩි වෙනවා. ඒකවත් අටක් වෙනවා. පටිපදා සතරේ නැතිව සුද්ධිත වශයෙන් ගත දෙකක් එක 10ක් වෙනවා. අනිත් පළවෙනි 10ක් දෙතුන. සුද්ධිත ශුන්‍යතා සුද්ධිත පටිමේ අපනේක කියන වශයෙන් ඉස්සෙල්ලා දෙකයි. ඊළඟ පටිපදා හතරක් වෙනවා. මොනවාද පටිපදා හතර කියන්නේ? දුක්ඛා ප්‍රතිපදා ගංගා භිඤ්ඤා දුක්ඛා ප්‍රතිපදා තිප්පා භිඤ්ඤා සුඛා ප්‍රතිපදා ගංගා භිඤ්ඤා සුඛා ප්‍රතිපදා තිප්පා භිඤ්ඤා කියලා ප්‍රතිපදා හතරක් තියෙනවා. දුක්ඛා ප්‍රතිපදා ගංගා භිඤ්ඤා කියන්නේ පූර්ව ජාතියේදී දාන සීල සමත භාවනා වැඩියෙන් වරණ නැහැ. ඒ කුසල් වැඩියෙන් රැස් කරගෙන නැහැ. දාන සීල සමත භාවනාව. ඒවා වැඩිම වර්ග නැති නිසා මේ අතිරම ලැබෙන ජාතියේදී බොහොම දුකකේ වෙහෙසින් මහන්සියෙන්නේ පිළිවෙත් පුරන්නේ වෙනවා. ඒසා මඟඵල නිවන් සඳහා පිළිවෙත් කිරීම දුකේ කරන්න වෙන දුක්ඛා ප්‍රතිපදා. ධම්මාභිඥා කියන්නේ පෙර ජාතියේ විපස්සනා වල නැහැ. ධර්මාඥානෙ විපස්සනා ඥාන වල ආදී. ඒ ආදීන් වැඩි නිසා තමයි ප්‍රතිපලයේ ප්‍රමාද වෙයි. අවුරුදු ගණන් අවුරුදු ගණන් දහස් ගණන් නමුත් ඇය අතර. එතකොට දුක්ඛා ප්‍රතිපදා ගංගා භිඤ්ඤා පිළිවෙතින් සමාර්ථනේ උත්සාහයෙන් මාර්ග ලබයි. ඒක ඵලයේ ප්‍රතිපදාව. දුක්ඛා ප්‍රතිපදා තිප්පා භිඤ්ඤා කියන්නේ පෙර ජාතිවල බොහෝම දාන සීල සමත භාවනා වඩලා තිබුණා. දාන සීල සමත භාවනා වැඩියෙන් වැඩි වුණ නිසා මේ වැඩ වල අදී ඒ වගේ තියෙන අභෝම අදී අද නිසා මේ අධිගම ලැබෙන කාලයේදී දුක් ආපත ප්‍රදා වේවා. ඒ කියන්නේ දුකේ සීලයේ සමාධියේ ප්‍රඥා වඩන්න වෙනවා. චිත්ත විඤ්ඤාණයේ පූර්ව ඥාතියේ බහුල වශයෙන් විපස්සනා වඩිය තිබුණා. විපස්සනා ඥාන දීම කළ තිබුණ පෙර ඥාතියේ බොහොම ඉහළයි. එහෙමත් අධිගම ලැබනකොට මහා වාම සරික සෙනිකෝන අධිගමයටපත් වෙනවා. ඒකට කියනවා දුක්ඛාපටිපදා චිත්තාභිඤ්ඤා කියන ප්‍රතිපදාව. තුනුවේක සුඛාපටිපදා ගන්ධාභිඤ්ඤා. පූර්ව ඥාතියේ දාන සීල භාවනා කුසල් බමුණ වඩලා තිබුණා. දාන සීල සමස් භාවනා බමුණ රජු අය අධිගම ලබන ආත්මයේදී බොහෝම සැපසේ ජීවිතිනවා. සතතේ සමස් භාවනා වඩනවා. සතතේ පිළිවෙත් පුරනවා. එනිසා සුඛාපටිපදා නමුත් පෙර ඥාතියේ විපස්සනා වඩලා නැහැ. ඒක අධිගම ක්‍රම ආදායි නිසා දුක්ඛාභිඤ්ඤා වේවා. පමාවෙන් අධිගම ලැබෙනවා. මේ තුන්ගේ ප්‍රතිපදා. හතරේ ප්‍රතිපදාව තමයි සුඛාප්‍රතිපදා චිත්තාභිඤ්ඤා. පූර්ව ඥාතියේ බෞද්ධ වාසයෙන් දාන සීල භාවනා කුසල් වඩලා තිබුණා. දාන සීල සමත භාවනා ගොඩක් දියුණුවට වඩලා තිබුණා. විපස්සනා භාවනා වඩලා තිබුණා. මේ ධ්‍යානාරින් පරිපූර්ණ ජීවිතයක් ඉගෙනි අධිගම ලබන ජීවිතයේදී බොහෝම සතුටේ සිටිනවා. සතුටේ සමත භාවනා වඩනවා සතුටේ පිළිවෙත් පුරනවා. අධිගමයක් කිසි ප්‍රමාණවත් නැතුව ආවාම අධිගම ලැබෙනවා. ඒක සතරේ ප්‍රතිපදාවයි. දැන් අර මුලින් කියවන්නේ සුද්ධිත ශුන්‍යත ප්‍රතිපදන් ශුන්‍යත ඥාන සුද්ධිත ආපනයක ඥාන කියලා දෙක මේ අතරින් වැඩුණාම අතයි. සුද්ධික වශයෙන් ගත්ත දෙකක් එක 10යි. මෙන්න මේ 10 ආකාරයේ විශ්වතුන් වැඩි වෙනවා. එහෙමනම් විශ්වය ඉවරින විශ්වති මහා නාය ක්‍රමයේ කියලා. විශ්වති නාය ක්‍රම විශ්වක් තියෙනවා. මහා නාය ක්‍රම විශ්වක් තියෙනවා. ලෝකෝත්තර ඥානං භාවේති. ලෝකෝත්තර මග්ගං භාවේති. ලෝකෝත්තර සතිපට්ඨානං භාවේති. ලෝකෝත්තර සම්මාප්‍රදානං භාවේති. ලෝකෝත්තර නිබ්බිපාදං භාවේති. ලෝකෝත්තර ඉන්ද්‍රියං භාවේති. ලෝකෝත්තර බලං භාවේති. ලෝකෝත්තර බුද්ධං ගම් භාවේති. ලෝකෝත්තර සත්‍යං භාවේති. ලෝකෝත්තර සමතං භාවේති. ලෝකෝත්තර ආහාරං භාවේති. ලෝකෝත්තරං කන්දං භාවේති. ලෝකෝත්තරං ආයතනං භාවේති. ලෝකෝත්තරං ධාතුං භාවේති. ලෝකෝත්තරං කන්දං භාවේති. ලෝකෝත්තරං වේදනං භාවේති. ලෝකෝත්තරං පස්සං භාවේති. ලෝකෝත්තරං වේදනං භාවේති. ලෝකෝත්තරං සංඥං භාවේති. ලෝකෝත්තරං චේතනං භාවේති. ලෝකෝත්තරං චිත්තං භාවේති. මෙන්න විස්සක් තියෙනවා. ඔය විසි ආකාරයෙන් අර 10 වැළුණාම 200යි. මේ 200 ඊළඟට අධිපති ධර්ම අතරින් වැඩිනව 800යි. මොනවාද අධිපති අතර? සංඩාධිපති, විරියාධිපති, චිත්තාධිපති, හිමංසාධිපති කියලා අධිපති ධර්ම හතරක් තියෙනවා. ඒ අතරින් මේ 200 වැඩිනවම 800යි. අධිපති අනුශ්‍රය 200යි මේ 800යි පුතුනම 1000යි. මෙන්න මේක කෙටි ක්‍රමයෙන් 10ක් 9 ප්‍රතිමාන් මෙත සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ඇටියට හඳුන්වනවා. අනිත් මාර්ග ඵලවලත් මේ 10ක් ආකාරයක් වෙනවා. අභිධර්ම ක්‍රමයේක මේක 60000ක් ආකාර වෙනවා. සෝවාන් මාර්ගයේ 15000කට බෙදෙනවා. සතරදාගා මාර්ගයේ 15000කට, අනාගාම මාර්ගයේ 15000කට, අරියත් මාර්ගයේ 15000කට කියන 60000කට බෙදෙනවා. ඒත් මේ 1090 තමයි සිද්ධ වෙන්නේ විශේෂ විභාගයක් තියෙනවා. ඊළඟට අපි සලකා බලන්න ඕනේ මේ සෝවාන් ඵලයේ පත්‍යමින් මෙත්තරයේ අගේ කුමක්ද කියලා. තින්නම් සංයෝජනනම පරිච්ඡය සෝතාපන්නෝ හෝති. අනුපාත ධම්මෝ නේතෝ සම්බෝධි පරායනෝ. මෙන්න මේ කියන ආනිසංසය. තින්නම් සංයෝජනනම පරිච්ඡය සත්තාදිත්‍ති ඊළඟට පරාමාත පිටිපිච්ඡා කියන මේ සංයෝජන තුනේ ප්‍රහාණය වෙනවා. විචානිතය විචිකිච්ඡානිතය කියන අංශය දෙකක් ප්‍රහාණය වෙනවා. ඉන්නම් සංයෝජනන පරික්ෂයා සෝතාපන්නෝ කලින් වරට නිවනට ගමන් කරන ශ්‍රෝතසෙතේ රැකගත්තා. ශ්‍රෝතසෙ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක පෙරේ ධාමයේ කීව භාවනාවේ කුසල් ගිරීමේදී එකම එක චිත්තක්ෂණයක මාර්ගාංගයට යෙදුනේ නැහැ. මාර්ගාංගයට වැඩිම ගාන එකවර යෙදෙනවා නම් යෙදෙන්නේ 6යි. මධ්‍යම වාසයෙන් 5යි අඩු වාසයෙන් 4යි. නමුත් මාර්ගාංග එකවර අතම ලැබෙන්නේ සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ගයේ ඵලසේකල පමණයි. මේ ලෝකෝත්තර මාර්ගාංග අත එකවර පහවී අවස්ථාවේදී කියන සෝතය කියනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී කියන සෝතය කියනවා. සෝත කියන්නේ මහා සාගරයක ගලා යන විශාල ගංගාවක් නම ජල දහදාක නම. ඒ වගේ අමෘත මහා නිර්වාණ සාගරයක ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති මේ ශ්‍රෝතකෙත් කලමින් දැකගත කරදි කියන සෝතාපට්ටි ඵලේ සෝතාපට්ටි මග්ගේ සෝතාපට්ටි ඵලේ කි. එනිසා සෝතාපන්නෝ හෝති අනුපාද ගම්මෝ අවදාසා දිගටේට වැටෙන්නේ සංගීව කාල සූත්‍ර සංඝාත බෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීතින අතමාරයකට යන්නේ නැහැ. 128ක් වූ ඔසුපත් නරකට යන්නේ නැහැ. තිරිසන් අපායට යන්නේ නැහැ. කාල සංගීත නිජාම සංගීත කුත්තිපාසක පරදත්තෝක ජීවී ප්‍රේත විශේෂයකට වැටෙන්නේ නැහැ. ලෝකාන්තරික නරකයට යන්නේ නැහැ. මනුෂ්‍ය ලෝක උපතක් අංග ගොළු බිහිනි උම්මාත්ක මංග දුර්ගයක වැනි අංග වේකල වැනි අභාවයනේ දුගිය දුප්පත් අතරණයක් වෙන්නේ අවිනිපාද ධර්මෝකේ මේකයි. නියතෝ ඒකාන්තෙන් අරිහත්තේ නියති වේදෝ සම්බෝධි ධනායනෝ ආත්ම හතක් ඇතුළතදී ඉතිරි මාර්ග ඵල සියල්ල චපුරාගෙන අමා මහ නිවරට පත් වෙන්නේ. මෙන්න මේක නිසා සෝවාන් ඵලයේ මේ තරම් ශ්‍රේෂ්ඨයි. ඔය සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ ලබා ගත්තා නම් ඒ ලබා ගන්න ක්‍රමයේ සමයේ කල්යාණ මිත්‍රයන් වාසය කියලා දෙයි. ඒ සම්බන්ධ දිග විස්තරයක් අප මෙතෙන් කියන්නේ කියොත් කාලය වැඩි වෙනවා. දැන් අපි සලකා බලමු මේ සෝවාන් මාර්ගයේ ඵලයේ ලබා ගත්ත ආර්ය ඥානසේලාගේ තෙලේ ආර්යයන් වහන්සේ අටනමක් ඉන්නවා. ඒ ආර්යයන් වහන්සේ අටනම 108 නමක් බාටත් පත් වෙනවා. ඒ කොහොමද? ආර්යයන් වහන්සේ 108 නමක් වෙන්නේ. රත්න සූත්‍රාන්ත දේශනාවේ කියනවානේ පස්වෙනි ගාථාවේ කියනවා ජේ තුද්ගල අත්තකතම් ප්‍රසත්තා චස්තානි ඒතාන් යුගානි හොන්ති. ඒ දක්නේ ය සුගතස සාවකායේ තේසු දින්න අනිම අපලානි අත්තකතම් ප්‍රසත්තා කියලා වචනයක් කියනවා. එකසේ අටක් මාත මේ ආර්යයන් වහන්සේලා පත් වෙනවා. කොහොමද එකසේ අටම මාත එන්නේ? සෝවාන් ආර්යයන් වහන්සේලා එන් පහළ වෙනවා 12 නමක්. සතරදාගාමී වහන්සේලා 12 නමක්. අනාගාමී වහන්සේලා 24 නමක්. රහතන් වහන්සේලා 2 නමක්. මාර්ගඥාන වහන්සේලා 4 නමයි. 54යි. ඒ 54 ශ්‍රද්ධා දුරය ප්‍රඥා දුර දෙකින් වැඩි වුණාම 108යි. ඒ ලෝකෝත්තර මාර්ගපාලමන උතුමන්ගේ කියනවා ශීර්ෂ දෙකක්. ඒ වගේම දිර දෙකක් අභිනිවේක දෙකක්. ශීර්ෂ දෙක කියන්නේ රහත් කීමේ තිරස්කල දෙකක් කියනවා. සාක්කීමේ සිරස්තන දෙකෙන් එකක් තමයි උබතෝ භාග විමුක්ත අනික පඤ්ඤා විමුක්ත. සියලු ධාතන් වහන්සේලා මේ ශීර්ෂ දෙකෙන් එකකට අයිති වෙනවා. උබතෝ භාග විමුක්ත කියන්නේ අස්ස සමාපත්තිලාභයේ රහතන් වහන්සේ. පඤ්ඤා විමුක්ත කියන්නේ අස්ස සමාපත්තිය නොලැබූ රහතන් වහන්සේ. දෙකට අයිති මේ රහත් වෙන මාර්ගඵලව නිතුමන්ගේ පිළිමේ ප්‍රධාන ධර්මතා දෙකක් තියෙනවා. දුරේ කියන්නේ ප්‍රධාන ධර්මතා. දුරේ කියලා අපි කියනවා වේගාට නම. ඒ වේගා වාග තමයි මේ දුර දෙක. සද්ධා දුරයේ ප්‍රඥා දුරයේ. එනි සද්ධා මුල් කොටගෙන භාවනා වඩා මඟපල් ලබනවා. එනි ප්‍රඥා මුල් කොටගෙන භාවනා වඩා මඟපල් ලබනවා. ඊළඟට අභිනිවේෂ දෙකක් තියෙනවා. සමථාභිනිවේෂ, විපස්සනාභිනිවේෂ කියලා. සමථාභිනිවේෂ කියන්නේ සමථ භාවනා වඩා අස සමාපatti ලාභීව අධිගම ලබන. ඒ සමථාභිනිවේෂ. විපස්සනාභිනිවේෂ සුද්ධ විපස්සනාවෙන් පටන් ගෙන හෝ සමථයෙන් රූපඥාන ලබාගෙන හෝ සාතින මඟපා ලබන. ඒ විපස්සනාභිනිවේෂ. එයින් මුලින් සඳහන් කළ 54 දෙනා දෙවිදෙකින් වැඩි වුණාම 108 වෙනවා. කොහොමද සෝවාන් ඥානවත්ව දොළොස් නමක් එන්නේ? සෝවාන් ඥානවත්ව දොළොස් නමක් තමයි මෙහෙමයි. සෝවාන් ඥානවත්වලා ප්‍රථම කොට තුන් නමක් තියෙනවා. ඒක බීජි කොලං කොල සත්තක් පතු පරමිතිය. ඒක බීජි කියන්නේ සෝවාන් වෙලා එක ආත්මයක් ඇතුළතදී අරහත් වෙනපත් වෙනවා. මේ ජීවිතයේ සෝවාන් වෙනවා නම් ඊළඟ එක ජීවිතයකදී අරහත් වෙනපත් වෙනවා ඒකාන්තයි. නාත්‍රිකනේ ඒක බීජි. කොලං කොල කියන්නේ එක ආත්මයක් නෙවෙයි ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් කියලා. මේ අවස්ථාවේදී රහත් වෙනවා. ඒ මුතුමන්නේ කියනවා කොලං කොල සෝවාන් ආර්ය මහන්සි. තාත්‍රේ තෙම ආත්ම හතක්ම ජීල රහත් වෙනවා. උනාත්මේ කියන සත්තා කට්ටු පරමිතිය. දිමිතාර මහරජුගේ වාදය. දිමිතාර මහරජුගේ අධිකාරියක් කරගත්ත චාතුරු මහරජුට දිව්‍ය ලෝකේන ආත්ම හතක් ඉඳලා රහත් වෙන්න ඕනේ කියලා. දැන් චාතුරු මහරජු කියන ජනවසබ නමින් ගිය රාජ්‍යය කියලා. ඒ නිතුමන් දෙකන සත්තා කට්ටු පරම. දැන් ඔය තුන් දෙන පටිපදා හතරෙන් වැඩි වෙනවා. සුඛාපටිපදා ධම්මා විඤ්ඤ සුඛාපටිපදා චිත්තා විඤ්ඤ දුක්ඛාපටිපදා ධම්මා විඤ්ඤ දුක්ඛාපටිපදා චිත්තා විඤ්ඤ ඔය කියන අතට වැඩි වෙනවා. එතකොට දුරස් නමයි යම සෝවාන් ආදියන් වහන්සේ. සකදාගාමීන් වහන්සේ දුරස් නම වන්නේ මෙහෙමයි. මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝක හයයි කියන්නේ කාමසුගති භූමියේදී යම් කෙනෙක් සකදාගාමන කාමාවචර සකදාගාමි. රූපාත්ම බ්‍රහ්ම ලෝකවල දායක් තියෙන අධිගම ලබන්න පුළුවන්. ඒක අසන්නේතලියයි සුද්ධා වාස පහයි ඇර ඉතිරි 10යේදී සෝවාමනනම් සකදාගාමනනම් උනාසුලි කියනවා රූපාත්ම සකදාගාමන. අරූප භූමියේදී සකදාගාමනනම් අරූපාත්ම සකදාගාමන කියලා ඔන්න තුනට බෙදුවා. ඔය තුන අද මුලින් සදාතනේ පටිපදා අතරින් වැදුණාම 12 නමක් වෙනවා. දැන් සෝවාන් සකදාගාමී දෙපිරිසම 24 නමයි. අනාගාමී නාසල 24 නමක් දෙවි. අනාගාමී නාසල 24 නමක් පන්නේ මෙහෙමයි. මනුමවදී දෙවුනවදී අනාගාමීලා සුද්ධා වාසයට යනවනි. සුද්ධා වාස පහක් තියෙනවා අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට කියලා. එයින් අවිහ බබතලේ අනාගාමී නාසයලා 5 නමක් ලැබෙනවා. අතප්පේ ප්‍රශ්නමයි සුදස්සේ ප්‍රශ්නමයි සුදස්සියේ ප්‍රශ්නමයි අර්ථලිතාවේ අතර නමයි. කොහොමද මේ ප්‍රශ්නම ගලින් ලැබුණේ? අන්තරා පරිණිම්බායේ උත නමයි. උපාච්ච පරිණිම්බායේ දෙනමයි. අසංකාර පරිණිම්බායේ තුනයි. සසංකාර පරිණිම්බායේ හතරයි. උද්දාසෝ තසනතිගාමී පහයි. එයින් අන්තරා පරිණිම්බායේ කිව්වේ අපි කියන පළමුවේ සුද්ධාවාස බඹතලේ කල්ප 10යි කියලා. කල්ප 10යි 500ක් දෙවන්නේ ඉතරේ තරත් වෙනවා නම් අන්තරා පරිණිභායි. 500ේ දෙවිලා 14ට රහත් වෙනවා නම් උපාච්ච පරිණිභායි. උත්සාහ නොගෙන තරත් වෙනකොට අසංකාර පරිණිභායි. උත්සාහ ගෙන තරත් වෙනකොට සසංකාර පරිණිභායි. උද්දාසව තාපනීති ගාමි කියන්නේ අවිය බබතලයේදී රහත් නොවි ඉහළට ඉහළට ගියලා අතරිතාවට රහත් වෙනවා. ඒ නිසා උද්දාසව තාපනීති ගාමි මෙන්න පස් දෙනා. ඔය විදිහට අවිය අතප්ප සුදස්සේ සුදස්සී කියන හතරේ පත්නම පත්නම දෙකින් අනාගාමී වාසල 29යි. සුද්ධා වාසයේදී අන්තරා පරිණිබ්බායි උපාච්ච පරිණිම්බායි අසංකාර පරිණිම්බායි සසංකාර පරිණිම්බායි අතර නම් ඉන්නේ අතොල 24යි. මෙන්න මේ දෙයට අනාගාමී වාසල 24 නමයි සෝවාන් සතරදාගාමී 24 නමයි 48යි. අස සමාපතිලාගේ භාතන් වහන්සේ පයි උගතෝ භාග විමුත්ත ඉලට අස සමාපති නොලගෝරහතන් වහන්සේ පඤ්ඤා විමුක්තව දෙනමයි මේ 48යි දෙනමයි 50යි මේ කිනේ ඵලලාභයෙන් වහන්සේලා ඊළඟ මාර්ගස්ත සතර දෙනා ඉන්නවානේ සෝවාන් මාර්ගස්ත එක නමයි සතරදාගා මාර්ගස්ත එක නමයි අනාගාමී මාර්ගස්ත එක නමයි අරිහත් මාර්ගස්ත එක නමයි 4යි 54යි මේ සද්ධා දුරියෙන් 54යි ප්‍රඥා දුරියෙන් 54යි 108යි මෙන්න ජේතුගල ආත්මසතම් ප්‍රසත්තා කියන වචනේ තේරුම 108 වදාරුන් ආර්යයන් වහන්සේලා. මේ 108 වදාරුන් ආර්යයන් වහන්සේලා තවත් බෙදීගෙන යනවා නම් වශයෙන් හතකට. මේවත් අපි දැනගෙන තියෙන්න ඕනේ අපි යන ඉලක්ක වලින් එතකොට තම වෙනවානේ. තම සමා නිවන් දැකෙන යම් විදියකින් මේ නිවන් දැකන ආකාරය නම් වලින් කියවෙනවා. එතන සඳහන් වෙනවා ආර්යයන් වහන්සේලා ආත්මම. උබතෝ භාග විමුක්ත පඤ්ඤා විමුක්ත කාය සත්‍ය දිට්ඨි පත්‍ය සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධා අනුසාරී කියේ මෙන්න පද අපිට කියේ උබතෝ භාග විමුක්ත පඤ්ඤා විමුක්ත කාය සත්‍ය දිට්ඨි පත්‍ය සද්ධා විමුක්ත ධම්මානුසාරී පඤ්ඤේ සද්ධා අනුසාරී ඒ කොහොමද දෙදෙනි උබතෝ භාග විමුක්ත කියන මුලින් සඳහන් කළානේ අෂ්ඨ සමාප්‍රතිලාභී රහතන් වහන්සේ කියලා. ඒ අෂ්ඨ සමාප්‍රතිලාභී රහතන් වහන්සේ පළමුවෙන් රූප ලෝකෙන් නැත්තම් රූප ධර්මයෙන් ඉවත් වුණා. දෙවෙනුව නාමස්කන්ධයෙන් ඉවත් වුණා. ඒක උබතෝ භාග විමුක්තයි. ඒ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා කොටස් පහකට අයිති වෙනවා. සමහර කෙනෙක් අරූප සමාප්‍රති පළවෙනියට වදලා නැත්නම් පළවෙනියකින් පළවෙනියට සමය ඇදලා ඒ පාදක කරගෙන තහත් වෙනවා. ඒතකොට එක නමයි. දෙවෙනි සමාපත්තියේ පාදක කරගෙන ගහත් වෙනවා 2යි. තුන්වෙනි සමාපත්තියේ පාදක කරගෙන ගහත් වෙනවා 3යි. හතරවෙනි සමාපත්තියේ පාදක කරගෙන ගහත් වෙනවා 4යි. විරෝධ සමාපත්තියේ සමය ඇදලා ඒ නිගිටලා ගහත් වෙනවා 5යි. ගොම පුත්‍ර භාග විමුක්ත රහතන් වහන්සේලා පස්වමක් වැඩි. ළඟ පඤ්ඤා විමුක්ත. පඤ්ඤා විමුක්ත කියන්නේ තනිකර විපස්සනා වදලා රහත් වෙනවා. ඒක තමයි. රූපාසන ප්‍රථම ඥානයේ සම්වැදී එන්නේ ඥානයේ මාර්ගඵල ලබන රහත් වෙනවා. ඒක තමයි. ද්විතීයික ඥානයේ මෙතන නමයි. තෘතීයික ඥානයේ මෙතන නමයි. චතුර්ථක ඥානයේ මෙතන නමයි කියලා. ඒක එතන පස්වමක් වෙනවා. පඤ්ඤාවිමුක්ත රහතන් වහන්සේ නාමයේ පෙරේ ප්‍රශ්නමක් වුණා. කාසත්‍යයේදී යම් කිසි කෙනෙක් අෂ්ඨ සමාප්‍රතිලාභීව සෝවාන් ඵලයේ සතරදාගාමි මාර්ගයේ ඵලයේ අනාගාමි මාර්ගයේ ඵලයේ අරිහත් මාර්ගයේ පත් වෙනවා. මේ අෂ්ඨ සමාප්‍රතිලාභී සෝවාන් ඵලස්‍යාගයේ සිට අරිහත් මාර්ගස්‍යා දක්වා ඉන්නා මෙතන 6 දිනේ ඒ හැදිනා වහන්සේ දෙන්න කාශක්ති කියන. ඊළඟ දික්කප්පච්චීවේ අස්ස සමාපatti නොලබා අස්ස සමාපatti නොලබා සෝවාන් ඵලයේ සතරදාගාමි මාර්ගයේ ඵලයේ අනාගාමී මාර්ගයේ ඵලයේ අරියක් මාර්ගයේ තියෙන අවස්ථා හයකපත් වෙනවා. අස්ස සමාපatti නොලබෝ බැවින් උනාසයෙන් දික්කප්පච්චී ඊළඟ සද්ධා විමුක්ත සද්ධා විමුක්ත කියන්නේ අර වගේම සෝවා මේ සද්ධා මුල් කොටගෙන සද්ධා මුල් කොටගෙන අධිගම ලබනවා සෝවාන් ඵලස්ස සතරදාගාමි මාර්ගස්ස ඵලස්ස අනාගාමී මාර්ගස්ස ඵලස්ස අරියත් මාර්ගස්ස කියන අවස්ථාවේදී සද්ධා විමුක්ත ඊළඟ ධම්මානුසාරී කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රඥාව දුරේ කරගෙන ප්‍රඥා ප්‍රදාන කරගෙන භාවනා වඩනවා. සමාවේ තත් සමාපතිලාභී සමාතත් සමාපති නොලාභී. එසේ නම් ප්‍රඥාව දුරේ කරගෙන සෝවාන් මාර්ගයේ පත්වීම ධම්මානුසාරී. ප්‍රඥේ සද්ධා මුල්පදේ නම් සද්ධා අනුසාරී. ප්‍රඥා මුල්පතගෙන ධම්මානුසාරී සද්ධා මුල්පතගෙන සද්ධා අනුසාරී. එතකොට දැන් ආයමත්‍රික බෙදලා බලමු. අත් සමාපatti ලාභීව ප්‍රඥාව දුරේ කරගනේ සෝවාන් මාර්ගයට පත්වනකොට ධම්මානුසාරී ඉතිරි හය අවස්ථාවේදී කාය සත්‍ය සාත් මාර්ග ඵලයේදී උබතෝ භාග විමුක්තේ සමාරේ අත් සමාපatti ලබා නොගෙන රූපාද සමාපatti ලබාගෙනත් නොලබාගෙනත් ප්‍රඥා දුරකට යන්නේ සෝවාන් මාර්ගයේ පත්වනකොට ශ්‍රද්ධානුසාරී නංග අවස්ථා හයේදී දික්තිපත්ත තාක්ෂණයකට ප්‍රඥා විමුක්ත ඊළඟ ශ්‍රද්ධාව මුල්පට යන අත් සමාපatti ලාභේව සෝවාන් මාර්ගයේ පත්වනකොට ශ්‍රද්ධානුසාරී ඉතිරි අවස්ථා හයේදී කාය ශක්ති තාක්ෂණයකට උපතෝ භාග විමුක්ත අත් සමාපatti නොලන රූපාද සමාපatti ලබාගෙන හෝ ලබාගෙන හෝ සද්ධා මුල්පටගෙන සෝවාන් වීමේදී සද්ධානුසාරී මෙදවස්තර අයේදී සද්ධා විමුක්ත තාක්ෂණගත ප්‍රඥා විමුක්ත මෙන්න මේ අඥා වහන්සේගේ ප්‍රදේ ධාවනන කොට 118කට බෙදෙනවා 118කට බෙදෙනවා දැන් මෙතනින් මේ සදා කරන් හේතුනේ බුද්ධ ශාසනයේ තියෙන අදිමලාභයෙන් මේ ප්‍රදේ කර ආසිය බුද්ධ ශාසනයේ තම අදිමල දෙන්නේ කිසියම් ශාසනයක ලැබෙන්නේ නැහැ පරිණව දෙවියන් වහන්සේ වැඩේ නෙවෙයි සුභාග්‍යද පරිභාගික තුමාටම දේශනා කළානේ සුභාග්‍යයේ යම් සතුලත ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි ප්‍රථම ශ්‍රමණය, ද්විතීය ශ්‍රමණය, තෘතීය ශ්‍රමණය, චතුර්ථ ශ්‍රමණය කියන හතර ශ්‍රමණයන් මාසයි මේ බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ සමේ ශාසනයේ පමණයි සෝවාන් මාර්ගය මාර්ගඵලස්ත්‍ය අතර ප්‍රථම ශ්‍රමණය ලැබේ. සතරදාගා ඵලස්ත්‍ය අතර දෙවෙනි ශ්‍රමණය ලැබේ. අනාගාම මාර්ගස්ත්‍ය තුන්වෙනි ශ්‍රමණය ලැබෙන්නේ අරිහත් මාර්ගස්ත්‍ය සතරවෙනි ශ්‍රමණය ලැබෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි කියන එක සඳහන් වෙන්නේ. ඒක බෞද්ධයන් වශයෙන් අපි පිටරණ සමාදන් වීමේ පතන්නේ සිදු කරන ගාම ශීල භාවනාදී සෑම කුසලයකම පරම ආනිසංස වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ මෙන්න මේ කියන 108 වාග්යාරෝ ආර්ය බහල්සේලාගේ සංඛ්‍යාත යටෙමි. රාණීම මුතු භාගවත් පඤ්ඤාය මුත්තාදී වශයෙන් කියන්නේ සත්‍යදාමෝ ආර්යයන් වහන්සේලාගේ සංඛ්‍යාත යටෙමි. 1500ක් පමණ මේ කෙලෙස් බලමුළුව පරදවලා ක්ලේශ සංග්‍රාමයේ ජයග්‍රහණය කරන අපරාධිත ඒ ආර්ය මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන සාදා ගැනීමටයි මේ සෑම කුසලයක් සිදු කරන්නේ. ඒ නිර්වාණ ධාතුව අපි තේරුම් ගන්නට ඕනේ නිර්වාණ ධාතුව කියන්නේ පරමාර්ථ ධර්මයක් සම්මුතියක් නෙවෙයි. උත්පාදිත බාහ්‍ය අවස්ථාවක් නිර්වාණයේ නෑ. නිර්වාණයේ ගැන මෙන්න මේ කේවත්ත සූත්‍රයේ ධාතාවක් සඳහව පවතිනවා. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පදං එක්ක පඨවිත ආපෝ තේජෝ වායෝ නගදති එත ජීගන්ත රස්සංකේ අනුන්තුලං සුභා සුභං එත්තනානංච රූපංකේ අසේ සංඋපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති මේ ගාථාවෙන් කියන නිර්වාණයේ ස්වභාව රහසය විඥානං මේ සිතට විඥානය කියන මෙතන විඥානයක් කියන හිත නෙමෙයි විශේෂඥානී දතුතෝ සාන්ත නිර්වාණයට විඥානං කියනවා තමන්ගේ විශේෂඥානෙදී තෝවාන් ආදී මාර්ගඥාන ඵලඥාන මේවා තමයි විශේෂඥාන මේ ඥාන වලින් අරමුණු කරගන්නා දරින් නිර්වාණය විඥාන අනිදර්ශන නැහැතේ නැති සාන්ත ස්වභාවයක් නිර්වාණය අනිදර්ශන සම්බතෝ පදම් තමෝ පැත්තෙම දීකෙනවා තමෝ පැත්තෙම බබලනවා නිර්වාණය බොහොම සුවිසුද්ධයි තාවකාලික තේරුමක් තියෙනවා නමුත් පැත්තෙන් බලින්න පුළුවන් ප්‍රොටෝකෝල්වල තියෙන කොකුණක් වාගේ මේ ආකාරයෙන් මේ නිර්වාණයට බහ ගන්න පුළුවන් සමත භාවනා අතරියක් වෙනවා සමත භාවනා අතරියෙන් පොයිතින් ගියත් වලට යන්න පුළුවන් විපස්සනා භාවනා රාශියක් තියෙනවා ඒකේ විපස්සනා දොරටින් යන්න පුළුවන් සමත භාවනාවෙන් ගිහලා විපස්සනාට වැටලා තමයි නිවන් දැකේ එසා ආත්මයෙන් වැට ගන්න පුළුවන් තමයි ආත්මයෙන් දිලෙතන දබල මෙසුළු ස්වභාවයක් නිසා සම්බතෝ භව අනන්ත නිර්වාණයේ කෙලවරක් නැහැ කියන්නේ මේ නැගෙනහිර දිශාව මේ බටහිර දකුණු උතුරේ අනු දිශා ආදි වශයෙන් පෙන්වන්නේ නැහැ. මුලක් අගක් පෙන්වන්නේ නැහැ නිර්වාණය. එතන නිර්වාණය කියන්නේ සාන්ත ස්වභාවයේ කෙලවරක් නැති අසංකත ධර්මයක්. එතකොට මේක ආපෝ තේජෝ වායෝ නගාදෙති. මේ නිය නිර්වාණ ධාතේ මහා පොළොවක් ද නැහැ. ජලාශයක් ද නැහැ. ජින්දලක් ද නැහැ. සුලඟක් ද නැහැ. මේ සත්‍ය මහා ධාතුන්ගේ සම්පූර්ණ නිර්තරයි. උත ජීවන්ගේ රාජ්‍යයන්ට අලුත් තෝන සුභාසුභ. නිර්වාණයේ දිග බවකුත් නැහැ, කෙටි බවකුත් නැහැ. රාජින් කුඩා බවකුත් නැහැ, ස්ථූල බවකුත් නැහැ. සුභාව ලක්ෂණ වශයෙන් මේ සරෝපේ ලක්ෂණ බව කුණේ ආලක්ෂණ බව කුණේ සුභාසුභතාවක් එන්නේ විඥානස් නිරෝධේ නෙත්‍ය හේත නාමන්ත රූපන්ත අපේතම් උපරොද්ධති මේ චිත්තචාරිත නාම ධර්ම අකල විෂාතන ධාරන් රූප ධර්මක සියල්ලම නිර්වාණ ධාතුවේ නිරුද්ධ වෙනවා නාම නිරෝධේ රූප නිරෝධේ නිරුද්ධ වෙනවා විඥානස් නිරෝධේ නෙත්‍යතම් උපරොද්ධති ආ බෝධියේ තසේ බෝධිය අභිසම්බෝධියයිතෝ බෝධියේ නිවන ආબોධ කරගෙන ආශාස්කා රසිතා චිත්තපාවිච්චතරමින් නැත්නම් චිත්තචාරිත රූප ධර්මයන් පරිහරණය කරමින් විස්සංග පරිහරණය කරමින් ඉඳෙන යම් වෙලාවක චිත්ත පරම්පරාවේ අවසානයක් දැකේ. මෙන්න අවසානයේ තියෙනවා චරිමක චිත්තයේ කියනවා. චරිමක චිත්තයේ කියන්නේ තාත්ලා තීනවල් කාය චිත්තයයි. ඒ තීනවල් කාය චිත්තේ මේ ගුණයන් පස්සේ අනුපාදිතේස පරිනිර්වාණයට පත් වුණා වේ. ජීවක සිටින්නේ තවපාදිතේස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන සිටින තේමීමේ අනුපාදිතේස නිර්වාණ ධාතුවට පත් වෙනවා. මෙන්න මේ විදිහට නිසා සරුවාක්යන් වහන්සේ විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, දේශනාවලදී පහදාගෙන තියෙනවා ඒකංසංසං හේකංසනීතං යදිගං සම්බසංකාර සමතෝ සම්බූපදීපත්නිසංගෝ තන්නක්ඛයෝ විරාගෝ නිබ්බානං තන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානං සම්බසංකාර සමතෝ එකලොස් මහා දිව්‍යයෙන් දැලිදැලේ දැලිදැලේ තේනමේ සංස්කාර ධර්මයන්ගේ සංසිධීමත වූ නිර්වාණය සාන්තය ප්‍රණීතයි සම්බසංකාර සමතෝ සම්බෝධිපටි නිස්සංගෝ හන්දෝපනි තේසෝපදි අභිසංස්කාරෝපදි කාමෝපදි කෙනෙනි උපදි ධර්මයන්ගේ සම්පූර්ණයෙන් අත්හැරීම වන නිර්වාණය සාන්තය ප්‍රණීතයි. තන්නත්තයෝ රාගයෙන් කෙටි අත්වදාරුන් තෘෂ්ණාවගේ සේවීම නම් වූ නිර්වාණය සාන්තය ප්‍රණීතයි. විරාගෝ කෙලු සංස්කාර අරමුණෙන් තොද වූ නිර්වාණය සාන්තය ප්‍රණීතයි. නිරෝධෝ සීල සංස්කාර ධර්මයන්ගේ විරෝධය වෙන නිර්වාණය සාන්ත ප්‍රණීතයි. විරාගානුපස්සනා නිරෝධානුපස්සනා භාවනා කමඨාවේදී දේශනා කොට වදාළේ. තවත් කෙනෙකුගේ දේශනා කරන යාවතා භික්ඛවේ ධම්මා විරාගෝ තේසං අග්ගමස්සායති යදිදම් මදලින් මදනෝ පිපාසිනියෝ ආලය සමුද්ධාතෝ වස්තුපස්සේ දෝ තන්වාසියෝ විරාගෝ නිරෝධෝ නිබ්බානති. ඒ කියන්නේ ලෝකේ යම්තා ධර්ම ස්වභාවයක් නැතොත් ඒ ධර්ම ස්වභාවයන් අතුලින් විරාග සංඛ්‍යාත නිර්වාණ ධාතුව ශ්‍රේෂ්ඨයි. ඒ කොයිගේ නිර්වාණ ධාතුවක්ද? මද නිම්මදෝ විගසේ මේ විෂයක් හදාරු මද සංකේදවන්නා වූ නිර්වාණ ධාතුවයි. පිපාස වෙනයෝ විගසේ අටවදාරු කෘෂ්ණ පිපාසය සංකේදින නිර්වාණයයි. ආමේ සමුද්ධාතෝ එකක අටවදාරුන් තෘෂ්ණා ආලය නසන තත්වයක් නිර්වාණ ධාතුවේ ශාන්තය ප්‍රණීතයි. වට්ටපච්චේ දෝ කර්ම වාට කිලේශ වාට විපාක වාට කියලා සංසාර වාට තුනක් තියෙනවා. මේ සංසාර වාට කියන්නේ සංසාර රෝධ තුනක්. මේ නිය රෝධ තුන තමයි මේ සතර ඉතර බ්‍රහමණය වෙන්නේ. කර්ම වාට කියන්නේ කර්ම සම්භාරයන් විතර කරකිනවා. කිලේශ වාට කියන්නේ කිලේශ රාශියක් විතර කරකිනවා. විපාක වාක්‍යයෙන් විපාක ධර්ම රාශියක් කරකිනවා. මේ චරිත හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා වූ මේ ත්‍රිවිධ භවයේ රටයේ මේක සිදෙන අවස්ථාවක් වෙනවා. අන්නේ සිදෙන අවස්ථාවට තමයි මෙතන සඳහන් වෙන්නේ වත්තුපස්සේ දෝ සංසාර වත්තේව සංසාර රෝගේ සංසාර චක්‍රයේ භව චක්‍රයේ සිඳීම වෙනවා නිර්වාණ ධාතුවට පත් වීම. රාගයෙන් වසුපජ්ජේදෝ තණ්හත්තයෝ එස චතරදාරින් කුස්නාවසය වේදෝ විරාගෝ විරාග වේනා නිරෝධෝ නිරෝධ වේනෝ මෙන්නියේදී ලක්ෂණයක නිර්වාණ ධාතුව ධර්මයන් වශයෙන් අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි යම් අපි සලකා බලමු යම් කිසි අරමුණක් අරමුණු කරගෙන දාන සීල භාන කුසල කරයි මේ දාන සීල භාන කුසල අතුරින් තම සමානයේ සිටේ යම් පමණ ප්‍රඥාව දෙනවා නම් ඒ ප්‍රඥාවේ පමණට කුසලයේ මහත්ඵල වෙනවා මහානිසංස වේරෝ දාන වස්තුව නිසා නෙමෙයි පුද්ගලයා නිසා නෙමෙයි දේවස්තුව නිසා නෙමෙයි කුසලයේ මහත්ඵල වන්නේ යොදන ප්‍රඥාව ආදුවයි ප්‍රඥාව අනුව කුසල් කිරීමේ ක්‍රම ධාතුලා සඳහා වෙනවා ඒකද විතර කරන්න අපි කාල ගන්නේ අපි සලකා බලමු එකක් දෙකක් දුදුගුණ සත්‍යයනා කරමින් දුදුගුණ මෙනෙහි කරමින් කුසල් කරනවට අන්න ඥාන සම්ප්‍රයුක්තයි. ධාම්මන සංගමන මෙනෙහි කරමින් කුසල් කරනවට මෙන්න ඥාන සම්ප්‍රයුක්තයි. ඒ වාගේ දැන් මේ විශාල පිරිස එක්වාස වෙලා දවස් හතක් තිස්සේ අප්‍රමාණ විදියට මේ කම් රාශිය සිද්ධ කළා. දවස් හතක් පුරාම භාවනා වේදලා. කාලසටහන කනුව ගෑවල් භාවනා කළා. එයින් තමයි පිටේ ප්‍රඥාව දිනු කරගත්තා. යාමේ ධර්මශාලා ගත්තා. වන්නවිල සාස්කාර ප්‍රතිසාස්කාරණය කිරීම ආත්මශාලා ප්‍රතිසාස්කාරණය කිරීම පාරවල් හැදීම කුටි සේතුන් හැදීම වැසිකිලි හැදීම උදේ දවල් දානෝපස්ථාන බුද්ධෝපස්ථාන විහාර කර්මාන්ත කරගීම එකක් එකක් ගානේ තම තමාගේ සිතේ නුවණ වඩමින් තමයි මේ තැන්කම් වල යෙදෙන්නේ. ඒ නුවන් වදමින්තන පින්තනය අවසාන භාගයේදී මම ඉතුනාම අසුනමක් තරන් සඟපිරික වඩාන් දවාගන මහා දානෝ පත්තානයක් සිද්ධ කළ. ඒ දානෝ පත්තානක වෙලාවෙක් තමන් ජීවිතය වැඩෙන්න්නේ ප්‍රධාන වශයෙන් ප්‍රඥාව. ඒ ප්‍රඥාවකයෙන් ආර්යතයකමාගේ සම්මාධිත්ති. මේ පින්කම කරන්න කරන්න හිතේ උනන්දු ඇති කලා විතන්ගේ හිතන සම්මා සංකල්ප. ඒකම කිරීමේදී නූපන් අකුසල් නූපද වෙමින් උපන් අකුසල් යටපත් කරමින් නූපන් කුසල් උපද වෙමින් උපන් කුසල් වැඩි වර්ධනය කරමින් වීර්ය පහළ වන සම්මා වායාම කුසල ක්‍රියාව ඉදෙන ඉදෙන වාරයක් තානේ කාය කිරියෙන් හැසිරෙව්වා සිතේ සොම්නත හිතේ කිරියෙන් හැසිරෙව්වා කුසල සිත කිරියෙන් හැසිරෙව්වා කුසල ඥානයේ කිරියෙන් හැසිරෙව්වා සම්මාත්මේ සම්මා සතියේ ජාතිතා සිතාගානයේ කුසල චිත්තයස්ස ඒකාග්‍රතා පහළවන සම්මා සමාධිය. නිරන්තරයෙන් කළ කතාවන් වචනයන් මුසාවාදයෙන් තොර වචන, හේලමෙන් තොර වචන, පරිසුභාතයෙන් තොර වචන, නිස්බාතයෙන් තොර වචන වගේ සම්මා වාචා. ඉන්ද්‍රියයේ කාය හැසිරීමේදී ප්‍රාණඝාතයෙන් තොරව, අභින්නාදානයෙන් තොරව, මිච්ඡාචාරයෙන් තොරව, කුසාචිතයෙන් ක්‍රියා කරීම මෙසා සම්මා සම්මන්තේ. ජීවත්වනමේ හුස්ම ගැනීම තමා පිරිසිදු සිතින් කළ ගැනීම සම්මා ආජීව. එසා මේ කාලයේ තුරදී අපි දාන සීල භාවනාදී වශයෙන් හා ගොඩනගිලිදිතීන් විහාර කර්මාර්ථ පාරවල් හැදීම් ප්‍රතිදින ගැනීම ආකාරයෙන් ධනු පුස්තක පරිත්‍යාගයෙන් අභේදානදීම ආදී හැම කටයුත්තකදීම අපි සිද්ධ කළ තියෙන්නේ මෙන්න මේ මාර්ගාංගාත සිතේ වර්ධනය කර ගැනීමයි. මාර්ගාංගාත වැඩිනකොට යෙදෙනා වූ සතිය සතිපට්ඨාන නමින් හතරකට බෙදෙනු. එයදෙන වීර්යය සම්‍යප්පදා නමින් හතරකට බෙදෙනු. එවාගේම වීර්යයෙන් විරියෙද්දීපාද බාටපත් වෙනවා. කුසල් කීමේ ඕනෑකම සංදීප්පාද බාටපත් වෙනවා. කුසල් සිත්තේ චිත්තේද්දීපාද වේලවා කුසල ධුවන විමාන්තේද්දීපාද වේලවා. එවාගේම කුසල් සිත් පාදවන සද්ධාව සද්ධා ඉන්ද්‍රියයි ඒ සඳහා යෙදෙන වීර්යය විරිය ඉන්ද්‍රියයි උසස්සිතේ සිරියේ විස්සති ඉන්ද්‍රියයි උසල් අරමුණේ එකඟාර්ථයේ සමාධි ඉන්ද්‍රියයි උසල් අරමුණේ ගුවදේ පස්නා ඉන්ද්‍රියයි අත්තන්දාමි යතනවන සද්ධාව සද්ධා බලයයි විත්තුසීතකලේ යත නොවන වීර්ය විරිය බලයයි සීමුලාමි යතනවන දීය සති බලයයි බුද්ධත්වයේ යතනවන එකඟාර්ථයේ සම්මා සමාධි බලයයි එවාගේම අවිද්‍යාව යතනවන ප්‍රඥා ප්‍රඥා බලයෙන් යොකෝ මේ සිතේ පහළ වුණා. නිවන් ප්‍රකාශන පිනක් ගලින් මෙහෙතුනා වූ සතිය සති සම්බුද්ධ ඥාන්ජයි නුවන් ධම්මිකේ සම්බොධ්‍යංගයයි විරිය විරිය සම්බොධ්‍යංගයයි කුසල ප්‍රීතිය ප්‍රීති සම්බොධ්‍යංගයයි රාගයෙන් කාය පස්සන්දි චිත්ත පස්සන්දි දෙක පස්සන්දි සම්බොධ්‍යංගයයි හිතේකාර්තේ සමාධි සම්බොධ්‍යංගයයි ප්‍රේමනාපදී ගැනීමත් ඇලෙන නැතුව පෙරේතේම උපේකා සම්බොධ්‍යංගයයි දැන් මේ පින්කල් තුලින් අපි සිද්ධ කළ තේමේසේ මේ සුළුපටු දෙයක් නෙමෙයි මේ රාග භෝධිය දක්වා පසේ භෝධිය දක්වා සම්මා සම්භෝධිය දක්වා යන්නේ භෝධි පාක්ෂ ධර්ම 38ක් ආර්ය සත්‍ය මාර්ග සීලයෙන් මුදුන්පත් කර ගැනීමයි සිද්ධ වෙන්නේ. ඒකෝ මේ ධර්ම ශක්තිය අපට යම් දාසක සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන්නේ මාර්ගඥාන ඵලඥාන දෙදෙනීමට සමත් වේ. එකමනම් නෙමෙයි. ඒ අනාගතේ නෙමෙයි. අදාළම මේ ශක්තිය අපට දැක ගන්න. දැන් මේක කුසල ජවන් පිටා පිටා ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ පැතිවීම කල්ප කෝටි ගණන් සංසාරේ පැතිවීම දුක්ඛ සත්‍ය අවබෝධ වීම කල්ප කෝටි ගණන් සංසාරේ පැතිවීම සිදුවෙන්නේ ඒ සා ගිරිසාය පාස්වාගෙන යන තේන ක්ලේශ ධර්මයන් පැති කර ගැනීමයි ඒ වෙන කියනවා සමුදේ සත්‍ය අවබෝධ කල්ප කෝටි ගණන් යාත ජීව අවබෝධ කර ගන්න තේ නිර්වාණ ධාතුව අපර සමීප වේවා ඒක නිරෝධ සත්‍ය අවබෝධයයි. ඥානීය බුද්ධෝත්පාද කාලයකම කරගත් වන ධිටුවනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ චිත්තක්ෂණයක් ගානේ වැඩිම මාර්ග මේ සත්‍ය අවබෝධයයි. එචාපේ චිත්තක්ෂණයක් ගානේ සිදු කළ දෙන්නේ අසංකේය වාරයක් මේ දාන ආදී කුසල් කරන සෝවාන් වෙන්නේ එයි මේක අවස්ථාවක් අත් සම්පූර්ණ කර ගැනීමෙන් අපි සෝවාන් ආදී මාර්ගඵල නිවනට සමීප වුණා සමීප වීමයි සිද්ධ වුණේ කියන සතුටු මුදු කරන්නේ. එතකොටේ විදී මාර්ගඵල නිර්වාණ භෝගයේ දක්වාම හේතු වන කල්යාණ මිත්‍රයේ ගුරු පූජාවක් කිරීම වශයෙන් අද්දාසක් පුරා මේ සිද්ධ කරගත් පින්කම් පෙළ දැන් අපි ආවර්ජනා කරන්න ඕනේ.